ณดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดบุดุสารเณเบวาสะเดหังสารเณเบวาสังฆสารเณเบวาเมตุงสารนิงจายเมเบวาสัมมันตาจักขวาเลสุอัตรากัจจันตุเดวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสักขมุคคดัมดัมมสะวะนะคาโลอะยันบะดันตาดัมมสะวะนะคาโลอะยันบะดันตาดัมมสะวะนะคาโลอะยันบะดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะเสยตาสิบิกเวกังกานาดีสมุนเดนินาสมุนเดปูนาสมุนเดปัมบารามเอวเมวโคบิกเวบิกกูอะริยังอัตตังกิกัมมัคคังบาเวนโตอริยัง อัตถังกิกัง มัคคัง บาหุลีคารันโต นิบ্বานนิโนโหติ นิบ্বานโพโน นิบ্বานปัมบาโรติ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නවතරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් බදාදා දිනයන් සිදු කරන ධර්ම දේශනාවට අහුම්කන් දීමටයි බලාපොරොත්තු වන්නේ අප මේ සිදු කරගෙනන ධර්ම දේශනා මාලාවෙහි 4 වෙනි ධර්ම දේශනාවයි අද මේ පවත්වන්නේ. ඉතින් මම අප හිතනවා පින්නතුන් කලින් ශ්‍රවණය කරපු ධර්ම දේශනා මතක ඇති කියලා. ඒ වගේම මේ දිනවල ධර්ම දේශනාවලදී අපි ඔබට ක්‍රියාකාරකම් කිහිපයක් සඳහන් කළා. ඒ සතියක් මුළුල්ලෙහි කරන්නට ඉතින් ඒ දේවලුත් ඔබ කළ ඇතේ කියලා අපි විශ්වාස කරනවා. අද දින අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායෙහි මහා වග්ගයට අයිති මග්ග සංයුත්තේන සමුද්ද නින්න කියන සූත්‍රය. මොහොත වෙත නැබුරුව යාම පිළිබඳව උපමාව දැක්වෙන සූත්‍රයයි මේ සමුදෙන්න සූත්‍රයෙන් විස්තර වන්නේ. සූත්‍රයෙන් විශේෂණ පැහැදිලි කරන්නේ සම්මාදිටිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව. අද අපේ ප්‍රධාන මාතෘකාව වන්නේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එය අංග 10ක් ආකාරයට පරිවර්තන ආකාරයත් පිළිබඳව අපට ලැබෙන වේලාවට අනුරූප අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ ධර්ම දේශනාවට ආරම්භයේහි අප ටික වේලාවක් මෙත්සිත පුහුණු කරලා මෛත්‍රිය වඩලා අපේ මේ විසිරලා තියෙන සිත එක අරමුණකට අරගෙන අප මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු. ඉතින් පින්නතුන් අප කවුරුත් එකට විනාඩි කිහිපයක් නිහඬව අපේ මෙත් සිත පුහුණු කරමු. ඔබ ඉන්න ඉරියව්වේම ආසනයේ ඉඳගෙන ඔබට පහසු විදියට ඉරියව්ව පවත්වා ගනිමින් අප මේ විනාඩි කිහිපය ගත කරමු. ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන ශරීරයේ ඍජුව කෙලින් පවත්වා ගනිමින් සැහැල්ලුවෙන් ඔබේ සිරුර තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් හෝ වසාගෙන අපට කෙ වේලාවක් මෙත් සිත පුහුණු කරමු. ඔබ ඉන්න ඉරියව්ව මඩකට සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට සිරස දක්වාත්, හිස සිට පාදාන්තය දක්වාත් ඔබ ඉන්න ඉරියව්ව මඩක් සිහිපත් කරන්න. දැන් ඔබ හොඳට හුස්මක් අරගෙන හුස්ම ස්වල්ප වේලාවක් තබාගෙන නැවත පිට කළා ශරීරය සැහැල්ලු කරගන්න. දැන් ඔබේ මනස සිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමාන මොහොතේ සිත නාසය කෙළවර හෝ උඩුතොල් ආශ්‍රයේ තියාගෙන අප දැන් මෙත් සිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ අප මේ සිටින ස්ථානයේ පටන් සියලු දිසාවැසි සියලුම සත්‍යයන් වෙත අප මේ සිත පතුරවනවා. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. උතුරු දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. දකුණු දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. උඩ දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. යට දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත්සිතින් සෙත් පතනවා. ලෝවැසි හැම දෙනාගේම යහපත මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් මා නිරතුරුව නිතිපතා කටයුතු කරනවා. වෙස්ත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙස්ත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙස්ත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි සාදු සාදු සාදු. හොඳයි සැදැහැවත් පින්නතුනි, අප මෙතැන් පටන් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් ඔබ මේ ආරම්භයේ පටන්ම මේ ඇති කරගත්තා වූ මෙස්සිත දිගටම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔබවට කිසියම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම දිනාටම මෙස්සිත පුහුණු කරමින් සුවපත් වෙත්වා කියන හැඟීමෙන් මේ ධර්ම දේශනාව පුරාම ඔබ ඉන්නට උත්සාහ කරන්න. ඔබට කිසියම් කෙනෙක් මතකයට එනවා නම් ඒ මතකයට එන පුද්ගලයනොත් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ කාලය පුරාම කටයුතු කරන්න. ඒ වගේම ඔබේ ශරීරය ගැන සිත ගැන බොහොම අවධානයෙන් සිහියෙන් මේ කාලය ගත කරන්න. සිතට සිතුවිල්ලක් එනකොටම ඒ හිතේ තියෙන සිතුවිලේ ස්වභාවය ගැන ඉතාම අවධානයෙන් කටයුතු කරන්න. එහෙම කළොත් අපට එකතකින් ධර්මදේශනා වෙන කරුණු මනවින් තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. අනිත් අතින් මේ ධර්මදේශනාවම අපට විමුක්තායතනයක් කරගන්නට පුළුවන්. නිවන් දොරටුවක් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, අද අප ධර්මදේශනාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සමුද්ද නින්න කියන සූත්‍රය. සංයුත්ත නිකායට අයිති සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන ආරම්භ කරපු ධම්මචක්ක සූත්‍ර දේශනාවේදීම උන්වහන්සේ මේ ආරස්ඨංගික මාර්ගයේ ලෝකෙට දේශනා කළා. එතැන් පටන් ආරම්භ කරන භාගතුන් වහන්සේගේ ධර්ම දේශනා මාලාවෙහි මේ මාතෘකාව ප්‍රධාන තේමාවක් බවට පත් වෙලා තියෙනවා. ඊට හේතුව තමයි දුක නිරෝධ කරන මාවත විදියට බුදුදහමෙහි චතුරාර්ය සත්‍යෙහි හතරවෙනි අංගය ලෙස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍ය ප්‍රතිපදාව නැත්තං ඍජු මාවත පැහැදිලි කළ තිබීම. ඊට අමතරව තවත් බොහෝ තැන්වලදී මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. විශේෂයෙන්ම සම්මාදිට්ඨිය පැහැදිලි කරන අවස්ථාවේදී සම්මාදිට්ඨි සූත්‍රයේදී අවිජ්ජාවාදී නිවරණ ධර්ම නැත්තම් පටිසම්පාදී අංග පිරිසිඳ දැනගන්නටත් ඒ කෙලෙස් වලින් සපුරා නිදහස් වන්නටත් මාර්ගය ලෙස උන්වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් කියලා. ඔබ දන්නවා දිනපතාම නැගෙනහිර දිශාවෙන් හිරු පායලා ලෝකයට ආලෝකය ලැබෙනකොට සූර්යා ලෝකයට දැක්වෙන්නට දර්ශනය වෙන්නට කලින් නැගෙනහිර දිශාවෙහි රතු පාට පැහැයක් තියෙනවා. ඒකට අපි අරුණෝදය කියලා කියනවා. අරුණෝදය කියන්නේ සූර්යා පායන බවට තියෙන මුල් සලකුණ, රතු පැහැති අහස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මාදිට්ඨියේ පෙරටුකොටගත්තු ආරස්ඨංගික මාර්ගය යම්කිසි කෙනෙක්ගේ ජීවිතයට ලැබෙනවා කියන පෙර සලකුණ අරුණෝදය හා සමානයි කල්යාණ මිත්‍රාශ්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ වෙතුන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයකින් අසා දැනගත්තෝ නැත්නම් ත්‍රිපිටකය පරිශීලනය කළා, ධර්ම දේශනාවට අහුම්කන් දීලා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තෝ ධර්මය, ඒ කල්යාණ මිත්‍රයා වෙතින් අපට අසා දැනගන්න ලැබෙනකොට ඒකට අපි පරතෝ ഘോഷ කියලා කියනවා. මෙන්න මේ පරතෝ ഘോഷ ප්‍රත්‍යයවත් ධර්ම ශ්‍රවණයේ නැමැති කාරණාවත් අහන ධර්මයේ නෝනින් මෙනෙහි කිරීම නම් ඕ යෝනිසෝ මනසකාරයත් කියන මේ කරුණ දෙක එක්යන් උණු තැනයි සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කියලා සඳහන් කරනවා. සම්මාදිට්ඨියට හේතු වන මූලික ප්‍රත්‍ය දෙකක් හැටියට සඳහන් කරනවා. එකක් පරතෝ ഘോഷ නැත්නම් ධර්ම ශ්‍රවණය, අනිත් කාරණය ඒ අහන ධර්මය අනුව නෝනින් මෙනෙහි කිරීම. ඉතින් අපට අපේ ජීවිතවල යම්කිසි විදියක මනා දැක්මක් සම්මාදිටියක් ලැබුණා නම් ලැබුණේ ඒ කල්යාණ මිත්‍රාශ්‍රය නිසා. මේක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. බුදුහාඳුරෝ දේශනා කළා පුබ්බේක කත පුඤ්ඤතා කියලා. අතීතයේ අපි කළා වූ පින්කම කානිස්සංශයක් විදියටයි අපට කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන ඔවුන්ව හඳුනා ගන්නට. මේ කල්යාණ මිත්‍රයන් පිළිබඳ අවස්ථා කිහිපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. එකක් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ඔවුන් කල්යාණ මිත්‍රයන් බව අපි නුවණින් හඳුනා ගන්නට ඕන, ඔවුන් ඇසුරු කරන්නට ඕන, ඒ වගේම ඔවුන් වෙතින් ධර්ම ශ්‍රවණය කරන්නටත් ඕන. මේක තමයි අපි කල්යාණ මිත්‍රයන්ගෙන් සැබෑ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ඉතින් පින්තුනි, අපට මේ ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ සතර කලාව මහා පින කානිසංශයක් විදියට. අපේ සම්පූර්ණ ගමන් මඟ ආධ්‍යාත්මික දියුණුව විවරවන්නේ ධර්ම ශ්‍රවණය කළ ප්‍රමාණයට. මෙහිදී විශේෂ කාරණයක් අපට තියෙන්නට ඕනේ. තමයි සෝච කියන ගුණය. සාවධානයෙන් කන්දීම, සක්‍රීය සවන් දීම කියලා අපි කියන්නේ, ඇක්ටිව් ලිස්නින් කියලා. We should be gently spoken when someone explains the Buddha's message. We should be gently spoken. This is one of the qualities that we should have on the path of liberation. Suvacha. මේ සුවච කියන ගුණය අපට තිබ්බොත් තමයි එතෙන් පටන් අපේ සීලෝම ගුණ දහම ඉදිරියට දිනු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන මේ පිනතුන් හැම දිනාගේම ළඟම ඒ ගුණය තියෙනවා. පින්නතුනි, මේ ගුණයෙන් අපේ ජීවිතේ ලොකු ගුණයක් ඉස්මතු වෙනවා. ඒ කුමක්ද? ඒකෙන් පෙන්නනවා අපි ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්නට සෝදානම් කියන එකයි මේකෙන් කියන්නේ. ඒ වගේම අපට ශ්‍රද්ධාව තියෙනකොට තමයි ශ්‍රද්ධා ජාත උපසංකමති. අප අහන දේ, ශ්‍රවණය කරන දේ ගැන විශ්වාසය තිබ්බොත් තමයි අප දෙස්වන් යොමු කරන්නේ. ශ්‍රද්ධාව කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ තියෙන ගෞරවය. ඒක එහෙම තමයි. නමුත් ගැඹුරෙන් බලනකොට අපට පේන දෙයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ යමක් අහන්න තියෙන විශ්වාසය. අප අහන දෙයින් අපේ ජීවිතයට අර්ථයක්, ප්‍රයෝජනයක් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා නම් තමයි ඔබ තමන්ගේ දෙසවන් යොමු කරන්නේ අනිත් දේවල් වලට තියෙන කාලය කැප කළා. ඉතින් ඔබත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ විශ්වාසය මත. මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේකට සුවච ගුණයක් එකතු වුණාම අපේ ජීවිතේ හුඟක් දුර යන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි, භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සම්මාදිට්ඨිය තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ. ඒ වගේම මානසික දියුණු කරගන්නට, සුගතිය ලබා ගන්නට මේ යන මෙලව පරලොව සුගතිය කියන මේ ත්‍රිවර්ධ සම්පත්තිය ලබා ගැනීමේදීම ප්‍රධානතම කාරණයක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ සම්මාදිට්ඨිය කියන කාරණය. ඒ වගේම මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි පුරේජවන් කියලා විස්තර කරනවා. නිතරම බුදුදහමේ මේ දැනුම කියන කගේ කළ තියෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරොත් තමයි ඇත්තටම අපේ ජීවිතේ සිද්ධවන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. සම්මාදිට්ඨිය මුලින්ම ගමන් කරන කාරණයක් විදිහට දේශනා කරනවා. සතර සතිපට්ඨානය පුහුණු කරන්න ගියත් බුදුහාඳුරු මුලින්ම දේශනා කරන්නේ සීලංච සුවිසුද්ධං දිට්ඨිං උජුකා කියලා. මේ දිට්ඨිය දැක්ම ඍජු කරගන්න කියලා. ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණොත් තමයි ආධ්‍යාත්මික ගමන වගේ අපට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නො අජානතෝනො අපස්සතෝ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කාරණේමයි. ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ක්ෂයවීම මා පවසන්නේ වදාරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මේ ලෝකය ගැන, අපේ ජීවිතය ගැන, යෝනිසෝ මනසිකාරය ගැන, කුසලා කුසල ගැන, දුක ගැන, දුකෙන් නිදහස් වීම ආදී මේ කරුණු ගැන පැහැදිලි දැක්මක් අවබෝධයක් අපට තියෙනට ඕන. ඉතින් ඒ දැක්ම අපට ලැබෙනවායි කියන්නේ පින්නතුන අපේ ජීවිතයේ කොයිතරම් භාග්‍යයක්ද. කිච්ඡං සද්ධම් සවනං කිච්ඡෝ මනස පටිලාභෝ. දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා ඊටත් වඩා දුර්ලභ ධර්ම ශ්‍රවණයක් ලබන්නට අප හුඟක් පින් කළ තියෙනවා. ඉතින් මේ පින් කරපු අවස්ථාවට කියන්නේ ඉස්සන සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවක් තමයි ඔබත් මාත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ ගත කරන්නේ කියලා පින්නතුන් හැම දිනෙක හුඟක්ම සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පහන් දෙක්කවේ දොයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්තේ වික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත වූ, ඒ වගේම පිනට බර වූ උපදි සම්පත් ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අත්තේ වික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරාමං ගංගා. ඒ වගේම සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාස්තර වූ ලෝකෙන් ඇතරවන්නට හේතු වන්නා වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා කියලා දේශනා කරනවා. මහාචාර්යතුමාගේ සූත්‍රයේ මේ ගැන දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් අපි කෙටියෙන් සලකලා බැලුවොත් සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම අපේ ජීවිතය ගැනත්, ලෝකය ගැනත්, සත්‍යයන් පිළිබඳවත් තියෙන ඉතාම නිවැරදි වූ දැක්ම. බුදුරජාණන් වහන්සේ සාරසංකේ කල්පලක්ෂයක් කරපු ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට එදා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන අවස්ථාවේදී සරසදා ඥානය සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදී උන්වහන්සේ ලද මේ උත්තරීතර අවබෝධයෙන් ලෝකයට දේශනා කරපු කාරණයයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපි මේ වත් තේරුම් ගන්න දක්ෂුණොතින් පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ නුවණ කිසියම් පමණකට තේරුම් ගන්නට අප දක්ෂුණා වෙනවා. ඉතින් මේ දැනුම ලබාගත්තු පමණට අපට ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ලබන්නටත්, දුකෙන් නිදහස් වන්නටත්, සසර ගමන සූපත් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. සම්මාදිට්ඨිය පළවෙනි පියවර විදිහට සඳහන් කරන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපාක්ඛා කියපු විදිහට සාස්ත්‍රවෝ පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මේකටම තමයි ලෞකික සම්මාදිටිය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් පින කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් කම්මසකට සම්මාදිටිය කියන්නේ මෙන්න මේ අවබෝධයට. ඒ මොකද්ද? මිච්ඡාදිට්ඨියෙන් දුරවන්නට හේතු වන දැක්ම. මේ ලෝකයේ සමහර කෙනෙක් ඉන්නවා දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් සිත එල්මගෙන ඉන්නවා. ඒ මොකද්ද? නත්ති දින්නම් දන් දීමේ විපාක නැහැ. නත්තිට්ඨං බුද පූජා පැවැත්වීමේ ආනිසංස නැහැ. නැති හොතන් යම් කිසි කුසල කර්ම අදහාගෙන කරන යාග හොමාදියේ ආනිසංස නැහැ. නැති සුකට දුක්කට ආනං කම්මානං පලං විපාකෝ, සැප දුක්වල විපාක නැහැ. නැති මාතා නැති පිතා මවට පියාට උපස්ථාන කිරීමේ ආනිසංස නැහැ. නැති අයං ලෝකෝ නැති පරලෝකෝ, මෙලවක් නැහැ පරලොවක් නැහැ. නත්ති සමන බ්‍රාහ්මණානං සමග්ගතං සම්මා පටිපන්නං. නිවැරදි මාර්ගයට යහපත් මාර්ගයට ආධ්‍යාත්මික ගමන් මගේ ගමන් කරන යහපත් ගුණ සපිරි උත්තමයන් නැ ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන කිසිම දහමක් විශ්වාස නොකරන ස්වභාවයයි මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ. මේක ඉතාම අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මෙන්න මේ තත්වයෙන් මිදලා අපට කර්මය ගැන විශ්වාසය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ මේ මුල් පියවර විදියට. ඒ මොකද්ද? ඒ තමයි මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. අපේ මනස අපිරිසිදු යමක් කළොත්ින් එහි විපාක අපට ලැබෙනවා. කොහොමද? හරියට චක්ඛන්ව වහතෝ පදං, ගුණාගේ පටු පිටුපත් වෙන කරත්තය වගේ. අපි කරන අයහපත් දේවල්, සිත අපිරිසිදුව කයින් වචනෙන් සිතින් කරන දේවල් වල ආදීනව Tamante ලැබෙනවා කියන අවබෝධය. ඊළඟට මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පිරිසිදු මනසෙන් යමක් කරනවා නම්, කියනවා නම්, සිතනවා නම් අන්න ඒ ආනිසංස තමන්ට හරියට කොහොමද ඡායාව අනපායිනි අපත් නොහැර අප පිටුපස්සෙන් එන සෙවණැල්ල වගේ තමන්ගේ පිටුපස්සේ ගමන් කරමින් අපට සසරේදී සැප විපාක ලබා දෙනවා කියන කාරණය. මෙතෙන්දී පින්නතුනි අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අප කරන කර්ම බොහෝ විට අපි හිතන්නේ මරණයෙන් පස්සේ අපට එනවා කියලා. නමුත් පින්නතුනි තාම පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම අප කරන කර්මවල විපාක ආනිසංස අපට මේ ජීවිත කාලෙදම විඳිනට වෙනවා. මෙන්න මේ අවබෝධ යම්කිසි කෙනෙකුට ආවනම් ඒ කෙනා මේ ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට මේ බුදුරජාණන් වහන්සේ මාගේ කෙරෙහි කරුණාවෙන් මේ සත්‍යයක් නේද දේශනා කළ තියෙන්නේ කියලා මේ ගැන හරියට තමන්ගේ සිත පිහිටුවා ගත්තොත් මොකද වෙන්නේ? ඒ කෙනාට තවදුරටත් අකුසල කර්ම කරන්න බැරි වෙනවා පින්නතුනි. අයහපත් දේවල් ඒ පුද්ගලයාටත් සමාජයටත් අයහපත වෙන දේවල් උට කරන්න බැරි වෙනවා. සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතාක් දුරට හෝ පාපයෙන් මිදෙනවා. ඒ විතරක් නෙවෙයි හෝ කුසල කර්මවල ආනිසංස දකිනකොට ශාස්ත්‍රවෝ පුණ්‍ය භාගියෝ උපදිවේපක්ඛායෝ මේ පින්නතුනි මේ කරන පින්කම් කම්මසකතා සම්මාදීතිය දක්වන පින්කම් ශාස්ත්‍රවයි අවිද්‍යා ආශ්‍රය සහිතව අපි කරන්නේ තාම භවය තුල සංසාරය තුල ඉඳගෙන අපි කරන්නේ. නමුත් ඒක පුණ්‍ය භාගියා පිනට නැඹුරු වෙච්ච ඒවා දානමයන් පුණ්‍ය කිරියවත්තෝ සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කිය විදිහට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් අපි යමක් කරනවා නම් ඒක උපදි සම්පත් ගෙන දෙනවා. නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, භවෝග සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සුගති සම්පත් මේ වගේ උපදි සම්පත් ගෙන දීමට හේතු වන කර්ම තමයි මේ පුණ්‍ය කර්ම විදිහට නැත්නම් ලෞකික කුසල විදිහට කුසලස උපසම්පදා යන්නේ භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. මෙතෙන්දී පුණ්‍ය භාගියා කියන වචනේ එහෙමම පැහැදිලි කරනවා. මෙන්න මේ අවබෝධයත් සමගම පින්නතුන අපි හැකිතා ගුදුරට චිත්තාලංකාරං චිත්ත පරික්කාරං කියපු විදිහට හිත ලස්සන වෙන දේවල් පුළුවන් තරම් කරනවා. අපි මේට කලින් ධර්ම දේශනාවේදීත් මේ ගැන විස්තර කළා. ඉතින් මේ පින්කම් අතරේ පින්නතුනේ අපේ දානමය පින්කම් වලින් ආරම්භ කළා. සීලමය පින්කම් වලින් තවත් අපේ ජීවිතය ලස්සන කරගෙන විශේෂයෙන් භාවනා කමටහනකින් නිතරම තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නවා. මේ අතරත් බුදුරජාණන් වහන්සේ නිතරම අගය කළේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වඩන්න කියන කාරණේ. මෛත්‍රී භාවනා තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් කම්මසකතා සම්මාදිට්ඨියත් එක්ක මේ ඇතිවන සම්මාදිට්ඨියේ ප්‍රතිඵල ලෙස අපි එතනින් නවතින්නේ නැහැ. අපේ සම්මා සංකප්ප නිතරම මේ කන්සප් වලින් අයින් වෙන්න ඕනත් ඒ වගේම ද්වේෂය අඩු කරගන්න ඕන කියනත් මේ යහපත් කල්පනාවෙන් කටයුතු කරනවා. දැන් මේ පුද්ගලයා කර්මය ගැන විශ්වාසයෙන් ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මෙතනින් නොනවතීමේ තැනැත්තා වචනය සංවර කරගන්නවා. සම්මා වාචා යම් වචනයක් කතා කරනකොට පච්චවෙක්කේස්වා පච්චවෙක්කේස්වා වාචාය කම්මං කාතබ්බං කියපු විදිහට නැවත නැවතත් නුවණින් සිහි කළා ඒ වචනය කතා කරන්නේ. සම්මා වාචා බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම වෙන මේ දේවල් හැකිතා කොහොව අත්හරිනවා. ඒ වගේම ඔහු දුර වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඔහු දන්නවා මේව කරොතින් තමන්ටමයි දුක් විඳින වෙන්නේ. අපි බොහෝ විට වැරදි කරන්නේ අනිත් අයට බයෙන්, නීතියට බයෙන්. නමුත් පින්නතුනි අපි කර්මය ගැන තේරුම් ගත්තොත් අපි බය වෙන්නේ දුකට. අපි හිත අපිරිසිදුව යමක් කළොත් අපටමයි දුක් විඳින වෙන්නේ. අපි මෙච්චර ඉගෙන කියාගෙන මහන්සි වෙලා රැකිරාව කළා, ගේ දොර හදාගෙන එයි අපි පින්නතුනි තවදුරටත් දුක් විඳින්නේ. මේ තරම් ඉතාම ලස්සන මාවතක් ඍජු ප්‍රතිපදාව භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අපට ලස්සනට ඉන්න, අපෙන් හිත ලස්සනට තියාගන්නයි මේ දේශනා කළේ. ඉතින් පින්නතුනි මෙන්න මේ යහපත් වචනත් එක්කම හෝ තවදුරටත් ඉදිරියට ගිහිල්ලා සම්මා කම්මන්ත කයින් කරන වැරදි ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධන හැසිරීම මෙන්න මේ දේවල් වලින් හැකිතාකේ දැනත්තා දුර වෙනවා. ඇයි? ඔහු දැන් කර්මයේ විශ්වාස කරන කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනෙක්, ආර්ය උතුමන්ගේ වචනේ විශ්වාස කරන කෙනෙක්, ඔහු සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක්, ඔහු දුක් විඳින අකමැති කෙනෙක්. සම්මා ආජීවය මොහු කරන රැකියාවක් තියනවා නම් ඒක ඊටාම ධර්මිකව කරන්නේ. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන් ජීවිතං කප්පේතේ කියපු විදිහට වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා ඊටාම දැහැමෝ ජීවත් වෙනවා. අතීතයේ හෝ ගැටින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒව දිගින් දිගටම පවත්වා ගන්න තේරුම් ගත්ත මොහොතේ පටන්ම හැකිතාක් දුරට ඒවගෙන් නික්මෙන්නට උත්සාහ කරනවා. මේ අතර බුදුරජාන් වහන්සේ දේශනා කළ වැරදි ජීවන ප්‍රතිපදාවන් ගැන සත්‍ය වනිජ්ජා සතු වෙලදාම මස් මාංශ පිණිස හෝ වහල් වෙලදාම පිණිස සතුන් වෙලදාම සත්‍ය වනිජ්ජා ආයුධ වෙලදාම මාංශ වනිජ්ජා මස් මාංශ වෙලදාම ඒ වගේම රහ මෙර පානය විකිණීම විස වනිජ්ජා විස දේවල් වෙලදාම් කිරීම මෙන්න මේ දේවල් වලින් ඔහු වෙන් වෙලා උට්ටාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදාවක්්‍ය තේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියපු විදියට ඔහු දෑතේ මහන්සියෙන් දහඩියම ගුරු වගුරවලා ධාර්මිකව ඔහු නිරතුරුව තමන්ගේ ධනෙ පියන යහපත් දිවි පෙවතක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඔහුට සම්මා දිට්ඨිය තියෙන නිසා. පින්නතුනි සම්මා දිට්ඨියත් එක මොහොතකින් ටික ඉදිරියට යනවා. යහපත් දිවි පෙවතෙන් කාලය ගත කරනවා. සම්මා වායාමය. ඔහුගේ දැන් යහපත් උත්සාහයක් තියෙනවා. මොකද්ද උත්සාහය? අනුප්පන්නානං වා අකුසලානං අනුපාදාය. නූපං අකුසල් නොයිපදීමටත් උප්පන්නානං අකුසලානං පහනාය. උපන්නා වූ අකුසල් දුරු කරන්නටත් නූපන්නා වූ අකුසල් නොයිපදීමටත් අනුප්පන්නානං අනුප්පන්නානං පාපක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපං අකුසල් උපදවීමටත් උප්පන්නානං කුසලානං ධම්මානං උපන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම සඳහා මොහු නිතරම උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න ඔහුගේ සම්මා වායාමී යහපත් උත්සාහය සම්මා සති නිතරම ඔහු තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන ඉතාම අවධානයෙන් ඉන්නේ. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් ඇහුවා තමන්ගේ හිතට උද්දච්ච කුක්කුච්චය සිතේ විපිස්සර භාවය කලබල ගතිය කනගාටු ආපු වෙලාවේ මොකද කරන්න කියලා. පින්නතුනි මේක ඇතිවන හේතු ගානක් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වුනහම ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. අනිත් අතින් තමන්ට ඉදිරියේදී කරන්න තියෙන දේවල් ගැන බයක් ඇති වුනහම කලබල ගතියක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කළා යම් කෙසේ සිතවිල්ලක් හිතනකොට තමන්ගේ හිතට අකුසල් එනවා නම් තමන්ගේ හිතට බය, ශෝකය, දුක, තරහ එන ආදී සිතවිල්ලක් තියෙනවා නම් අන්නේ සිතවිල්ල නොසිතා ඉන්න කියලා අසති අමනසිකාර කියලා කියනවා. තවත් කියනවා ආදීනව දස්සාවේ හේකි ආදීනව දැකලා ඒකත් දුරු කරන්න කියලා. අඤ්ඤ විතක්ක කියලා කියනවා. ඒ අකුසල සිතවිල්ලට විරුද්ධ වූ කුසල සිතවිල්ලක් සිතන්න කියලා. හිතේ විපිසල භාවය නම් තමන් එක කුසල අරමුණක බුදුගුණ භාවනාව, මෛත්‍රිය භාවනා ආදී මේ එක කුසල අරමුණක හිත තියාගන්න උත්සාහ කරනවා. එතකොට අර තියෙන උද්දච්ච කුක්කුච්චය ටිකෙන් ටික සමන්ට අඩු කරගන්නට පුළුවන්. අවසාන ලෙස විශේෂයෙන්ම අපි ආර්ය සම්මාදිටිය තුළ තවත් එක විස්තර කරනවා කොහොමද අපට ඒ සිතුවිලි වලින් දුර වෙන්න පුළුවන්කම තියෙන කියලා. අනිත් අතින් අපෙන් අතින් අඩුපාඩුවක් සිද්ධ වෙලා තිබුණත් අප ඊට වඩා ප්‍රබල කුසල් දහම් සිද්ධ කරවතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා අර බලාපොරොත්තු වෙන ඉක්මන සඳහක් වගේ අපට අකුසල් යටපත් කරන්න පුළුවන් කියලා. අපේ ජීවිතවල සම්පූර්ණයෙන්ම කුසල් කරන ජීවිතම නෙමෙයි අපට තියෙන්නේ. අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා ඇති. නමුත් අපට මේ උතුම් දහමක් ලැබෙලා තියෙනවා. ඒ කර්ම චක්‍රය අපට ධර්ම චක්‍රයෙන් ජය ගන්න මාවත බුදුහාමුදුරු ඉතාම පැහැදිලිව දේශනා කළා. ඒ නිසා අපි තාම ප්‍රබල කර්ම වලින් අර දුර්වල අකුසල කර්ම දුරු කරගෙන අපට කුසලයේ ජය ගන්නට පුළුවන්කමක් තියෙනවා. සම්මා සතිය තුළින් අපි අපේ කය ගැන සිත ගැන නිතර අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම සතිපට්ඨානය මෙහිදී වැදගත් වෙනවා. කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර ගැන නිතර සිහ පිහිටුවා ගනිමින් මේ හතරට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර අපි අවධානයෙන් ඉන්නවා. යතර විශේෂයෙන්ම එක කුසල අරමුණක සිත සතිමත් කරගන්නවා. මේ සතියේ ප්‍රතිඵල විදියට සම්මා සමාධියටපත් වෙනවා. ඒ කුසල අරමුණෙහි සිත දිනු කිරීමේ ප්‍රතිඵල ලෙස ඒ කුසල අරමුණ තුළම හිත සමාධිමත් කරගන්නට පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම මේ මට්ටමේදී බුදුහාඳුරෝ පැහැදිලි කරනවා සීලංච සමචරියාච මෙත්ත චිත්තංච භාවය කියලා. ඒක ඉතාම වැදගත් ප්‍රකාශයක්. භාගතුන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාගෙන ඉතාම කෙටියෙන් සඳහන් කරපු අවස්ථාවක්. දානමයන් පුණ්‍ය කිරෙවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරෙවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරෙවත්තෝ කියලා දේශනා කළා. ඒ අතර සීලංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා දේශනා කළා. මෙහිදී භාවනාමය කුසලය බුදුහාඳුරෝ සංක්ෂිප්ත කළ දක්වන්නේ මෛත්‍රී භාවනාව, මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න කියන එකයි. පින්නතුනි මේ ජීවන මගේ ඉන්නකොට අපේ ධර්මයේ සාන්දෘෂ්ටිකව අකාලිකව ටිකෙන් ටික පේන ගන්නවා. වෙනද විමිත මානසික දුක් පීඩා අඩු වෙනවා. එන්න එනම තමන්ගේ දියුමඟ පහන් වෙන ආකාරයක් අපට දැක ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ කායික වාචික සංවරය ඇති වෙනවා. පින්නතුනි ඔබ ඊටාම මනවින් තේරුම් ගත යුතු කාරණයක් මෙහිදී තියෙනවා. අප බොහෝ විට දැකපු දෙයක් තමයි සමහර ඇත්තන් හුඟක් පින්කම් කරනවා. මහා විශාල මට්ටමින් දාන ආදිය කරනවා. විශාල පරිත්‍යාගයන් කරනවා. නමුත් ඒ කරන දේවල් වල ප්‍රතිඵල කොයි තරම් දුරට තියෙනවද කියලා අපි නැවත වතාවක් ආපස්සට හැරිලා කල්පනා කරලා බලන්න වටිනවා. ඇයි මෙච්චර පින්කම් කරන අපි දිනෙන් දින පිරිහෙන්නේ නැයි කියලා බලන්න. මේ පින්කම් කරාට පින්නොතින අපට මේ සම්මා දිට්ඨියෙන් තොරවයි අපි බොහෝ දෙනෙක් කරන්නේ. මේකෙන් පිනක් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. නමුත් මේ කරන දේ අපි කොයිතරම් දුරට සිල්වත්ද කරන්නේ? කායික වාචික සංවරෙන්ද අපි මේ දේවල් කරන්නේ? මේ පින්කම් කළ අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්නද අඩු කරගන්නද බලන්නේ. මෙන්න මේක තමයි නිර්ණායකය පින්නොතුනි. මේක තමයි උරගල. මේක තමයි මිම්ම. මේක තමයි පින ආනිසංස බලන මූලික අවස්ථාව. අප පින්කම් කරන්නේ කොච්චර සිල්වන්තවද? ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකීලා පංචශීලිය ආරක්ෂා කරන දේ පින්කම් කරන්නේ. පින්කම් කරන අවස්ථාවේදී පින්කම් කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පින්කම් වලින් අපේ මාන්නය, තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා. අපි අපටම අවංගව හදවතට අපේ සිත යොමු කරලා අපි බලන්නට ඕන. මෙන්න මේකෙන් හිතා ගන්න පුළුවන් වෙනොත් අපි කරන පින්කම් කොච්චර ඵලදායීද? කොයිතරම් ඒවා ශක්තිමත්ද? ඒ කරන පින්කම් කොයිතරම් දුරට සමාජයට යහපත වෙන හේතු වෙනවද? සමාජයක් නිවැරදි වෙන කොච්චර නම් ඒවා වැදගත් වෙනවද? ඒ පින කොයිතරම් ආනිසංසදායීද? මේ කරන පින අපේ ඥාතීන්ට දෙවියන්ට කොච්චර අනුමෝදන් වෙන පුළුවන්ද? ඒ අනුමෝදන් වෙන ඥාතීන් දෙවියන් අපිව කොයිතරම් දුරට ආරක්ෂා කරනවද? මෙන්න මේව ටික බලන හොඳ මිනුම් දණ්ඩක් තමයි මේ අපි කරන පින්කම්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉඳගෙන මන දැක්මෙන් සම්මා සංකප්පය, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ මෛත්‍රිය හදවතේ දරාගෙන අපි කරන්නට ඕන. එහෙම නැත්නම් අපි ලොකු වේදන් කළ පින්කම් කරා වෙන්න පුළුවන්. නමුත් වෙනතුනි ඒ වගේ කුසලයේ කර ප්‍රබල නැහැ. මේ කරන ක්‍රියාවලින් සමාජයක් නිවැරදි වෙන හේතු වෙන්නේ නැහැ. දිනෙන් දිනම සමාජ අගාධයට යන්නේ. දිනෙන් දිනම සමාජයේ පිරිහෙනවා. දිනෙන් දිනම දුසිරිත වැඩි වෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය අමනුෂ්‍යයන් විසින් මේ මුළු සමාජෙම ගිල ගන්නවා පින්නතුනි. මේක අපි ඉතාම මනුවෙන් තේරුම් ගන්නට ඕන. අපිට මුළු සමාජයක්ම නිවැරදි කරන්න බෑ. නමුත් අප අප තේරුම් ගන්න අය මේක ඉතාම නුවණින් තේරුම් අරගෙන සමාධියට ඇති වෙච්ච ගමම්ම මෛත්‍රිය හදවතේ දරා ගන්නට ඕන. බුදුහාමුදුරේකයි දේශනා කළේ යන්තං සන්තං පදං අවිසමෙච්ච සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා. යම් කිසි ශාන්ත පදයක්, මානසික සෝයක්, සමාජ යහපතක් කැමති නම් කෙනෙක් එවැනි කෙනා විසින් මෛත්‍රිය සාගතය මේ ගමන යන්නට ඕන. මේ මෛත්‍රිය තුළින් මේ තැනැත්තා කායික වාචික සංවරය නම් වූ සිල්වන්ත බවට පිහිටලා ඔහුගේ දිවි පැවැත්ම යහපත් දිවි පැවැත්මක් වෙනවා. ඔහු කරන රැකියාව කිසි විටකත් ඔහුටවත් සමාජයටවත් මෙලොවටවත් පරලොවටවත් අයහපතක් නොවන විදියට බිඤ්ඤෝ පසත්ත කියපු විදියට නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන දෙයක් තමයි ඔහු හැම විටම කරන්නේ. ඔහුගේ උත්සාහයෙන් නිවැරදි උත්සාහයක් බවට පත් වෙලා ඔහුගේ සිහිය, සමාධිය, සම්මාදිට්ඨිය පෙරමුණගත්තු අංග බවට පත් වෙනවා. අප මේ සඳහන් කළේ පින්නතුනි කම්මස්සකතා සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු මේ ආරස්නගික මාර්ගයේ මුල් පියවර ටික අප මේ සාකච්ඡා කළේ. මේ සූත්‍රයෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සේයතාපි භික්ඛවේ ගංගා නදී සමුද්ද නින්නෝ සමුද්ද පොවනෝ සමුද්ද පබ්බහරෝ. ඉන්දියාවේ මහා ගංගා කීපයක් තියෙනවා. ගංගා නම් ගඟ, අතිරවති ගඟ, සරබූ ගඟ, මහී ගඟ, යමුනා ආදී මේ මහා ගංගා ගලා බසිනවා. ඕනෑම ගංගාවක් පින්නතුනේ මුහුද බලා ගමන් කරන්නේ. සමුද්ද නින්නෝ මුහුදට බරව යන්නේ. සමුද්ද නින්නෝ සමුද්ද පබ්බහරෝ මුහුදට බරව මුහුණට නැමිලා. ඒ වගේම මුහුද වෙතයි මේ සියලුම ගංගා ගමන් කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න ඒ වගේම තමයි. යම් කෙනෙක් ආරස්මංගික මාර්ගයේ වඩනවා නම් ඒ තැනැත්තාත් නිතරම නිවන කරායි ගමන් කරන්නේ කියලා. අර මුලින් සඳහන් කරපු කම්මස්සකතා සම්මාදිට්ඨියත් එක්ක යන ඒ ආරස්මංගික මාර්ගයේදී පුද්ගලයා සුගතිගාමි මාර්ගයට යන්නේ. ඔහු දාන ආදී පුණ්ඩහම් කළත් තව දුරටත් ඔහු තාම අවිද්‍යාව තුලයි ඉන්නේ. ඔහු පුණ්‍යාවි සංඛාර කළත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියපු විදියට ඔහු පුණ්‍යාවි සංඛාරසිය දැකලත් ආනන්දාවි සංඛාරසිය දැකලත් ඔහු භවයක් පිළිබඳව අනවබෝධයෙන් ඉන්නේ. ඔහු වටා ලෝකයක් ඇතැයි කියලා අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයක් තුලයි ඔහු ඉන්නේ. මෙන්න මේ සංසාර චක්‍රයේ භවය තුල සංසාරයේ තුල ඉන්න පුද්ගලයාට වඩා අවබෝධයක් ලබා දෙන්නට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන අත්තිබික්කවේ සම්මාදිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන මෙන්න මේ කාරණේ අපි තාම මනමින් දැනගන්නට ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය නැත්තම් දුක පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනය. දුක්ඛ සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන දේශනාව. පිනුතුනි තාම අවධානයෙන් මේ කාරණා ටික අහන්න. ඔබේ ජීවිතයේ ගමන් මඟ වෙනස් වන්න. ඔබ සංසාර චක්‍රය තුල තවදුරටත් ගමන් කරනවද? ඒ සංසාර චක්‍රයෙන් ඔබට නික්මෙන්නට අවකාශ තියනවද? හැකියාව තියනවද? පින තියනවද කියලා ඔබ ගැනම ඔබට බලාගන්න පුළුවන් අවස්ථාව. ධම්මචක්ක සූත්‍රයේ මුලින්ම දැක්වෙනවා කතමංචාවස්සෝ භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරි සත්‍ය විස්තර කරනවා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී කාරණා විස්තර කළ අවසානයේදී සංකිටේන පංචපාදානස්කන්ධා කියලා විස්තරයක් කරනවා. මේක පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ ටිකෙන් විස්තර කරන්නේ. ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලැඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් බැමිවීම දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි. ඊළඟට සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා කාරණා පැහැදිලි කරනවා. කෙටියෙන් ගන්නවා නම් ස්කන්ධ පංචකයේ පංච පාද ස්කන්ධයක් විදියට නිර්මාණය කර ගැනීම දුකයි කියලා දේශනා කරනවා. වෙනත් විදියකින් කියනවා නම් බාහිර ලෝකයක් තුළ හිත බැසගෙන තිබීම, තෘෂ්ණා සාගතව හිත බැසගෙන තිබීම තමයි මේ දුක හැටියට මේ දේශනා කරන්නේ. පින්නතුනි මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ එදා පස්සක මහණුට මේක දේශනා කරනකොට ඔහු ශනික අවබෝධ කරගත්තා. ඕන් සතර බොහෝ කාලයක් ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු අය, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු අය, එනිසා ඔහුට මේක ශනිකව තේරුණ මේක කියනකොටම. නමුත් පින්නතුනි අද කාලේ ඉන්න අපි මේකට වඩා ගැඹුරට යන්නට ඕන. මේකට වඩා ගැඹුරු ලෙස මේ දුක සත්‍ය කියන එක මොකක්ද කියලා ත්‍රිපිටකය තුළ විස්තර වෙනවා. විශේෂයෙන් අභිධර්ම පිටකයේ පැහැදිලි කරනවා දුක සත්‍ය කියන්නේ මොකක්ද කියලා. මේක ඉතාම සාවධානව බැහැම් කන් දෙන්න. කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා මෙතෙන්දි පැහැදිලි කරන්නේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම් මේ දේ හැර තවත් යමක් වෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍යය කියලා දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කියලා. කායික දුකයි චේතසික දුකයි දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා කියලා. වෙනත් දෙකකින් කියනවා නම් ධම්මචක්ක සූත්‍රය කරන විස්තරය. පින්නතුනේ මේ දෙකේ වෙනස අපි ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. උඟක් අවධානයෙන් ඉන්න. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම් ඒක හැර වෙනත් යමක් වෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍යය කියලා පැහැදිලි කරනවා. දිනොතුනේ මේක සාමාන්‍ය කෙනෙකුට හුවතින් හිතා ගන්නවත් බෑ මේක. අපිට යම් තාක් දුක් වෙනවා නම් අපි හිතන්නේ ඒක කායික දුකක් වෙනවනේ, ඒක මානසික දුකක් වෙනවනේ, ඒයින් බැහැර දුකක් තියෙන බෑ කියලා අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥාණයෙන් තවත් දුකක් පැහැදිලි කළ දෙන එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අපේ ඇස කන නාස ආදී ඉන්ද්‍රියවලට මුලින්ම ගෝචර වෙන මුල් අධ්‍යක්ීම. ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව මේක විපාක මට්ටමේ තියෙන අවස්ථාවක්. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි, මේක විපාක මාත්‍රයක් විතරයි. අපි යමක් දැස බලනකොට ඒ පහළ වෙන ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් ඒකෙන් හටගන්නා වූ විඥානයත් මෙන්න මේ කාරණා ටිකම පින්නතුනි ඒක සාමාන්‍ය ලෝකයේ දුකක් නෙවෙයි. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය කවදාවත් අපට බැහැර කරන්න බෑ. බැහැර කරන්න කියලා බුදුහාඳුරෝ නැහැ. සමහර අය දා ಭಾರತීය සමාජයේ සමහර අය උත්සාහ ගත්ත මෙන්න මේ දුක්ඛ සත්‍ය දුරු කරන්න. ඔබ ඉන්ද්‍රිය බාහන සූත්‍රයේ කියවත් ඔබට පෙනේ පාරස්සාරිය බ්‍රාහ්මණයගේ ශිෂ්‍යයා උත්තර කියන්නේ කොහොමද? රූප නොබලින් ඉන්න, ශබ්ද නොඅසා ඉන්න කියලා. බුදුහාමර සඳහන් කරන්නේ එහෙනම් උපතින් අන්ධියොත් බිහිරියොත් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. අපේ අතීත කර්ම විපාක විදිහට ලැබිලා තියෙන ඇසත් රූපයන් චක්කු විඥානයත් මේ දේ දුරු කරන්න කියලා බුදුහාමර දේශනා කළා නෑ. බුදුහාමර සඳහන් කරන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, දුක්ඛ සත්‍ය පිරිසින දැනගන්නට යෝනි. එතකොට මෙන්න මේ දුක සත්‍ය කෙනෙක් ඉතාම ශනිකයි. ඇසට රූපයක් පතිත වෙනකොට ඇස පහළ වෙනවා, රූපය පහළ වෙනවා, චක්කු විඥානය චක්කු සම්පස්ය ආදිය පහළ වෙලා මනෝ ධාතු ඇති වෙලා විපාක මනෝ විඥාන ධාතුකුත් හටගෙන ඒක නිරුද්ධ වෙච්ච තැන අපි ඊළඟට මන ආයතනෙන් අර නිරුද්ධ වෙච්ච රූපය ගැන සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදිහට මෙනෙහි කිරීම වශයෙන් උයි අපි මනෝ විඥාණයෙන් ඒක දැනගන්නේ. එතකොට පින්නතුනි අපි මනෝ විඥාණයෙන් මේක දැනගන්නකොට දැන් ඔබ මේ වෙලාවේ අහගෙන ඉන්න ශබ්ද යහන්නේ ඔබට හිතෙන්නේ සෝත විඥාණය කියලා. කනට ඒක පතිත වෙනවා ශබ්දයක් විදියට. නමුත් මේ හඬ ඔබ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථා කිහිපයම ඉක්මවලා මනෝ විඥාණයෙන් තමයි මේක තේරුම් ගන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අන්න ඒ මුලින්ම ලැබෙන අත්දැකීම ඒක දුක කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ලෝකයේ බොහෝ දෙනෙක් දුක දන්නවා. බුදුහාඳුර පහළ වෙන කලිනුත් ලෝකයේ මිනිස්සු දුක තේරුම් ගන්න තිබුණා. බෝසත්යන් වහන්සේත් ගිහිගෙන් නික්මෙන කලින්ම මහලු වීම, ලැඩවීම, මරණය කියන එක දා චන්නමතියකින් දැනගෙන තිබුණේ. එතුමා අවුරුදු 29ක් ගෙදර හිටියා. මේ දුක දැනගෙන තිබුණේ. එහෙම දුක, සාමාන්‍ය දුක දැනගත්තු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදුනාට පස්සේ දේශනා කළේ උන්වහන්සේගේ වචනවලින් පුබ්බේ අනුනුසුතේ සුධම්මේසෝ චක්කම් උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ කියලා. මට පෙර නොයසු විරෝ දහමක් පහළුණා කියලා. එහෙනම් පින්නොතින අර කලින් දැනගත්තු ලැඩවීමද මහලුවීමද මේ තේරුම් ගත්තේ? මේ ලැඩවීම මහලුවීම කියන දේ සාමාන්‍ය දුක. හැබැයි ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ දුක ඇතිවන්නට පාදක උනේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ නැමැති දුක සත්‍ය තේරුම් නොගැනීම සහ ඒ ගැන අනවබෝධය. ඒ මත පිහිටල ඉඳගෙනයි මේ දුක හටගත්තේ. ඒ නිසා ඒකට දුක සත්‍ය කියලා කියනවා, දුක කියලා කියනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොතින් හැම කාර් එකක්ම කාර්යකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හැම දුකක්ම ලැඩවීම, මහලු වීම, මරණය, පංචකාමස්කන්ධය ආදී මේ දේ දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. ඇයි? අර මුල් පදණයෙන් ආපු නිසා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව දුක් නොවිඳින දුක්ඛ සත්‍ය පමණක් තියෙන උත්තමයා මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ අතීත කර්ම විපාක විදියට දුක සත්‍යය තියෙනවා. ඇස රූපය ආදිය පහළ වෙනවා. නමුත් ඒ දේ නිත්‍ය සපාත්ම වශයෙන් නොගන්නා නිසා උන්වහන්සේ දුකටපත් වෙන්නේ නැහැ. පින්නොතනි මෙන්න මේ අවබෝධය, මේ දුක්ඛ සත්‍ය තේරුනොතින් මෙන්න මෙතෙන්ද තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසය කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මේක ලැබුණ ගමන් දන්නවා එහෙනම් මේ දුක බාහිරින් ආපු දෙයක් නෙවෙයි, තමන්ගේම මනසින් හදාගත්තු දෙයක් කියන එක දන්නවා. දුකාගේ බාහිර රූපයෙන් නෙවෙයි, ශබ්දයෙන් නෙවෙයි, ගන්ධයෙන් නෙවෙයි, රසයෙන් නෙවෙයි. කායික වශයෙන් උත් යම්කිසි වේදනාවක් එනවා, නමුත් ඒකත් තේරුම් ගන්නේ මනසින් අපි. පින්නතුනි, එහෙනම් මේ දුක, මේ කෙලෙස් කොහෙන්ද හටගන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා, නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි, ඒවට කියන්නේ කාම ගුණ කියලා. කාමය කියන්නේ පුද්ගලයාගේ සංකල්පවල තියෙන රාගය. එහෙනම් අර ස්කන්ධ පංචකය හටගත්තා, පිරිසිදු ස්කන්ධ පංචකයක්. අනේ එතන තියෙන විඥානයක තමයි කියන්නේ පබස්තරමිදම් බික්කවේ චිත්තං කියලා. අන්නේ විඥානය ඇතුළු ස්කන්ධ පංචකයක් අතීත කර්ම විපාක විදිහට හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අනවබෝධයෙන් නම් ඉන්නේ, අසිහයෙන් නම් ඉන්නේ, අනුවණෙන් නම් ඉන්නේ. මොකද්ද වෙන්නේ? ඒ ස්කන්ධ පංචකේ නැවත බාහිර ඇති දෙයක් කියලා බාහිරට ඇස දල්වා බලනවා. බලනවත් එක්කම රූප තුල හිත බැස ගන්නවා. පංච උපාදාන ස්කන්ධේහි උපචේතන ස්කිරියමට යනවා. නැත්නම් අපි අනුසෝතගාමී මාර්ගයේ ඉඳලා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඤ්ඤාණං ආදී මෙන්න මේ පරිසම්පාදයේ තුල අපි කරකැවි කැවි අපි ගමන් කරනවා. අපි අපුඤ්ඤාභි සංඛාර වලින් නික්ුණත්, අපි පුඤ්ඤාභි සංඛාර සිද්ධ කළත් අපි තවදුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ. අපිට එකපාර මෙතනින් දුර වෙන්න බෑ. මුලින් අපි පුඤ්ඤාභි සංඛාර තුල ඉන්නවා අපි. ඒ පුඤ්ඤාභි සංඛාර කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕනේ. එතනනොත් නික් වෙලා පුඤ්ඤ පාප පහේනස්ස මට්ටමට එන විදියට අපේ ජීවන මඟ සකසා ගන්නට, මෙන්න මේ දැක්ම ඇති කරගන්නට. එහෙනම් පින්නතුනි, මේ ගමන් මඟ වෙනස් කරගන්න සම්දිස්ථානය කොතනද? වර්තමානය තුළයි. වර්තමානයට ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන. මේ තමන් දකින්නේ අහන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් ශබ්දයක් කියන එක. දකින්න දකින්න මොකද වෙන්නේ? මේකට කියනවා පංචස්කන්ධේහි අපචේත යනවා, වැයවීමට යනවා කියලා. මේකට තමයි ဒုတိය කම විභංග සූත්‍රයේ දේශනා කළේ, අත්තිබෙක්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතති. කලොත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ වර්තමානයේ තුල හිත තියාගෙන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ස අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, සෝත සම්පස්ස අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, ගහන සම්පස්ස අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහා විඥාන අනිත්‍යයි, ජීවහා සම්පස්ස අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කය විඥාන අනිත්‍යයි, කය සම්පස්ස අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි, මනෝ සම්පස්ස අනිත්‍යයි කියලා මෙන්න මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේ අසාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, චක්කු සම්පස්සය ආදී ස්පර්ශයන්, චක්කු සම්පස්සය වේදනාදී වේදනාවන් කියන මෙන්න මේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බැලීම. දිනතුනි වර්තමානයේ හිත තියාගෙන අපි මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන විදර්ශනා කරන්නේ. විදර්ශනා කරන්න මොකද වෙන්නේ? අපට හැඩ රූපයක් පේනකොටම අපි දකිනවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්න කියලා. ඇලීමවත් ගැටීමවත් අපට හටගන්නේ නැහැ පින්නතුනි. හොඳට පුහුණු කළ බලන කාලයක් මේක. භාගතුන් වහන්සේ දික්කේ දික්කමත්තන් කියන්නේ මේකයි. සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන්නේ මේකයි. අතීතයේ සුත කියන්නේ අතීත කෘදන්තියක්, අසපුදේ, දැකපුදේ. බුදුරජාණන් වහන්සේ දස්සනේ දස්සනමත්තන් කියලා නෙවෙයි කියන්නේ. දිට්ඨේ දිට්ඨ මට්ටම් කියලා කියන්නේ. සුතේ සුත මට්ටම්. ඒ අතීතේ නිරුද්ධ වෙච්ච දේ දකින්න. ඇහැට රූපයක් පේනකොටම කනට ශබ්දයක් අහනකොටම දකින්න. මේ නිරුද්ධ වෙච්ච එකක් දැන් මේ හඳුනාගන්නේ මනසින්. මනසේ තියෙන වේගවත් බව නිසා මේක නොතේරිලා බාහිරට ඇස නැඹුරු කරගෙන හිටියට ඇත්තටම මේ දකින වෙලාවේ ඒ දකින්න හේතු වෙච්ච ඇසත් රූපයක් නිරුද්ධ වෙච්ච ලෝකිකය මා මේක දකින්නේ කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මෙතන තමයි අපට ශ්‍රද්ධාව හටගන්නේ. පින්නතුනි හිතන්න එපා මේක සරල දෙයක් කියලා. ඔබේ සතර පින තියෙනවා නම් අතීතයේත් ඔබ මේ වගේ ධර්ම කාරණා අහලා තියෙනවා නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය දිනු කළ තියෙනවා නම් ඔබට මේ පණිවිඩය ඇසෙනකොට ඔබට අත්හරින බැරි දෙයක් නැහැ. ඔබ දන්න විදිහ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය එක ධර්ම දේශනාව අහලා බුදුහාඳුරන්ගෙන් සියලුම දේවල් අත්හැරියා. එතැමෙට හෙට වෙන දවසේ රජවට උණ ගන්න හිටිය කුමාරවරු ඒක අත්හැරලා අද දවසේ මහරුණා. හෙට දවසේ විවාහ වෙන්න මගුල් ඇඳුම් ටික ඔක්කොම සෝදාන් කරගෙන හිටියා අද දවසේ මහරුණා. පින්න තින ඔබ හිතනවා දේ මහරුණේ ඒ වත්තරියේ නිකන් කියලා. ඔබ හිතනවාට මේ දේවල් අත්හැරියේ බුදුහාඳුරන් ඉරිදි බල දැකලා කියලා. බුදුහාඳුර අහසින් වැඩම කළ නිසා. නැත්තම් උන්වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර දැකලාද මේ මහණුනේ? ඒවත් බුදුහාඳුර උපයෝගී කරගත් යංශ ප්‍රමාණයකට පුදුලෙන් দমনය කරන්න. නමුත් මේ හැම දිනාම පැවිදි උනේ පින්නතුනේ මෙන්න මේ දර්ශනය දැකලා. ඔබට එහෙම කියන්න කරන්න කියනෝ නෙමෙයි මේ. ඔබටත් බුදුරජාන් වහන්සේ දේශනා කළා ගිහි ගෙදර වැඩපළ කරද්දිම මේ ධර්ම මාර්ගය යන මාර්ගයක්. ඒකයි නරසිංහ මාර්ගය කියලා කියන්නේ. දැහැමි රැක ආරක්ෂා කරමින්, දැහැමිව දරුවන් පෝෂණය කරමින්, කායික වාචික සංවරය ඇති කරගනිමින්, සතිපට්ඨානෙ වඩමින්, සමාධි දර්ශනා පුහුණු කරමින්, නිවස තුළම තමන්ට නිවසම නිවනක්, දිව්‍ය විමානයක්, නිවන් මඟක්, බහන මධ්‍යස්ථානයක්, භාවනා කුටියක් කරගන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතනි මෙන්න මේ දුක තේරුම් ගත්තනම් මේ දුක සත්‍ය තේරුම් ගත්තනම් ඔහු දුක තේරුම් ගත්තේ වෙනවා. ඔහු දුක සමුදය තේරුම් ගත්තේ වෙනවා. දුක සමුදය කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ බහිකා නන්දි රාගසගත තත්‍ර තත්‍ර අභිනන්දිනී. මෙන්න මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන ඒ තැන්වල ඇලෙන ගතියයි තෘෂ්ණාව හේවත් දුකට හේතුව කියලා කියන්නේ. දුක නිරෝධය කියන්නේ මොකද්ද? යෝතස්සායේ වාසයේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අන්නේ ඇලෙන්නම තියෙන දේට නොඇලි එයින් දුරු වීමයි දුක නිරෝධය වූ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අන්නේ ඒක යථාර්ථය බවට පත් කරන වැඩපිළිවෙලයි දුක නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ. සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු මේ මාර්ගය කියලා කියන්නේ. පින්නතුනි මෙතෙන්දී අපි බොහෝ විට අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ අරහත්ගේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා. මේක බොහෝ විට අපි අහන ප්‍රශ්නයක්. පින්නතුනි මේකට ඊටාම කෙටියෙන් උත්තර දෙන්න තියෙනවා නම් අරහත්ගේ මාර්ගයේ තේරුම් ගන්නකොට න්‍යායක් විදිහට තේරුම් ගන්නකොට සුතමේ ඥානය වශයෙන් ලබා ගනිද්දී සම්මා දිට්ඨි පුරේ යවම්. මේක අසා දැනගනකොට මුලින් චතුරාර්ය සත්‍ය දැනගෙනයි මේ කියන්නට ඕන. වඩනකොට වඩන තියෙන්නේ කොහොමද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. වඩනකොට සීලේ පිහිටලා මේක වඩන තියෙන්නේ. ඒ සීලය නිකන් සීලයක් නෙවෙයි. සීලය ප්‍රඥාව වෙනොත් ප්‍රඥාව සීලුන් පිරිසිදු වෙන්නට ඕන. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ මේකයි. මේ සීලය ඇතනට කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාවේ යන මධ්‍ය මාර්ගයක් වෙන්නට ඕන. පරිසම්පාදේ තේරුම් ගත්ත දර්ශනයකින් යුක්ත සීලයක් තමයි නිර්වාණ අවබෝධය සඳහා නිබ්බාන පෝනෝ නිබ්බාන නින්නෝ නිබ්බාන පබ්බාහරෝ කියලා සඳහන් කරන්නේ. අර ගංගානම් ගඟ සාගරයට අභිමුඛ යනෝ වගේ නිවනට අභිමුඛ මේ ආරසිංහ මාර්ගය යන නම් සුතමේ ඥානෙන් සම්මාදිට්ඨිය උපදවාගෙන දුක කියන්නේ මෙන්න මේක. මේ දුක සත්‍ය මෙන්න මේක. මේ ස්කන්ධ පංචකේ හට ගැනීම, ඒ හට ගැනීම පිළිබඳ අනුභවයෙන් හිටියොත් දුක සමුදයට යනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් හිටියොත් දුක නිරෝධයට යනවා. ඒ සඳහා මාවත මෙන්න මේක අරසිංහ මාර්ගය කියලා දැනගත්තොත් අන්න එවැනි කෙනාට තමයි අරසිංහ මාර්ගයක් හැබෑ ලෙසම ඉදිරියෙන් නිර්මාණය වෙන්නේ. අන්න ඒකෙනා පුළුවන් තරම් දුරට සම්මා සංකල්පය ඇති කරගන්නවා. ඔහු කම්සපෙන් දුරු වෙනවා, පංච නීවරණ දුරු කරනවා. නිතරම මෛත්‍රිය භාවනා වඩමින් නීවරණ දුරු කරන මාර්ගයක ඉන්නවා. එයක් කරන්නේ නිවනට නැමිලමයි කරන්නේ, අර අවසාන ඉලක්කය සිතේ තියාගෙන ඔහු මේක කරන්නේ. ඔහු මොනවා කරත් මේ ගමනාන්තය සිහි කරගෙන මේක කරන්නේ. ඔබ දන්නවා, ඔබ ගමනක් යනවා නම් අලුත් ස්ථානයකට ගියත්, පරණ තැනකට ගියත්, ඔබ වාහනයක ගියත්, පයින් ගියත්, ඔබ යන ගමනාන්තය ගැන සිහින මවමව තමයි ඔබ එතන යන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ආධ්‍යාත්මික සිහිනය, ස්පිරිචුවල් ගෝල් එක, ස්පිරිචුවල් ඩ්‍රීම් එක මොකද්ද? ඒ තමයි කවදා හරි ඇසක රූපයක් පේන මොහොතෙම දිත්තේ දිට්ටමත්තම් මට්ටමට මම පත් වෙන්න ඕන කියන මේ ආධ්‍යාත්මික සිහිනයයි දුකෙන් නිදහස් වීමේ සිහිනය අපේ තියෙනට ඕන. අද අපි දුක් විඳින ඇසට පේන රූපය තුළ හිත බැසගත්තු නිසා ඒ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය බවට පත් කරගෙන බාරහාර වෙලා තියෙන අපි බර උසුලාගෙන යන්නේ. අන්නේ බාර නික්කේපණය කරන්න මොකද කරන්නට ඕන? ඇසට රූපයක් පේනකොට මේක නිරුද්ධ වෙච්ච එකක් කියලා දැනගන්නට ඕන. ඒක දැනගන්න හිතත් ඒ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකයක හට ගැනීමක් කියලා දැනගෙන එතනනුත් නිදහසන අපි දැනගන්නට ඕන. මෙහෙම දැක්කොත් තමයි ශුන්‍යෝ ගාමේ අවේක්ඛස්සෝ කියලා කියන්නේ ශුන්‍ය වූ ගමක් ලෙස දකින්නවා කියන මේකයි. මේ නිරෝධ වෙච්ච ලෝකයක් අපි අවිද්‍යාවෙන් ඔසවා ගන්න ලෝකයක් මේ තියෙන්නේ. සම්පූර්ණම දුක් ටික අපේම වරදින් අපි මේ ගොඩ ගහගන්නේ. අන්න එතනින් නිදහස් වන්න සඳහායි මේ ගමන යන්නේ. සම්මා සංකල්ප ඇති කරගෙන සම්මා වාචා, අපි වචන කතා කරන්නේ මෙන්න මෙතෙන්ට යන ඉලක්කයට හානියක් නොවන විදිහට. අපි කයින් කටයුතු කරන්නේ මේ ආධ්‍යාත්මික ඉලක්කයකට බාධාවක් නොවන විදිහට. අපි රැකී රක්ෂා කළත්, දරුව හැදුවත්, උත්සාහයක් කළත්, සිත එකඟ කළත්, සමාධිමත් කළත්, හැම දෙයක්ම අප කරන්නේ පින්නතුනි මෙන්න මේ කල්යාණ මිත්‍රාස්යෙන් ලැබුණු ශ්‍රද්ධා සම්පත්තිය ඔස්සේ, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වසනීයත්වයෙන් අපි හැමදේම කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඉඳගෙන. එහෙනම් පින්නතුනි අද අපට වැරදුනේ කොතනද? අපේ මේ මුළු සමාජයටම වැරදුනේ කොතනද? අපි හැමදේම කළේ මේ ආරස්නගික මාර්ගයෙන් බැහැර වෙලා. අපි පින්කම් කළත්, රැකිරක්ෂා කළත්, කලාකෘතියක් කළත්, දරුවෙක් හැදුවත්, අපට ප්‍රශ්නයක් ඇති වුණා නම්, සමාජයේ ගැටලුවක් ඇති වුණා නම්, සමාජ අසාධාරණයක් වුණා නම්, තවත් තවත් කියන විදිහේ දෙයක් සමාජ දුසිරිතක් වෙලා තියෙනවා නම් ඇයි උනේ? අපි අවංකව අපේ සමාජයට වැරදිච්ච තැන හොයාගන්නට ඕන. අපේ නිවසට, නිවසේ ගැටලුකාරී දෙයක් තියෙනවා නම්, අසමගියක් තියෙනවා නම්, පිරිහීමක් තියෙනවා නම්, අවංකව තේරුම් ගන්න අපි මේ ආරසිංහ මාර්ගයෙන් බැහැරීමේ ආදීනමයි අද අපි මේ විඳින්නේ කියලා අවංකව තේරුම් ගන්න. අපි කතා කරන වචන අනිත්‍යයේ හිත රිදෙලා තියෙනවා. අපි හැසිරෙන විදියෙන් අනිත් අයට බාධාවක් වෙලා තියෙනවා. අපි කරන රැකියාවෙන්, අපි කරන පාලන තන්ත්‍රයෙන් අනිත් අයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඇයි ඒකට හේතුව? අපි මුළු සමාජයක්ම පින්කම් වර්ණනා කළා. විශාල ගොඩනැගිලි හැදීම් වර්ණනා කළා. මහා බුදු පිළිම, එකිනෙකා පරා යන මහා බුදු පිළිම හදාන අපි තරංගයට හැදුවා. අපිට කොතනද වැරදුනේ? අපි හැමදේම කළේ මේ ආරස්නගික මාර්ගයෙන් බැහැරව. අපි ඒ කරපු පින්කමක්වත් ශක්තිමත් උනේ නැහැ පින්නතුනි. මුළු සමාජයක්ම පිරිහිලා ගියා. අපි තවදුරටත් මෙහෙම යෑම අපි ඉවසාගෙන ඉන්නවද? අපි තේරෙන මට්ටමෙන් ඒ මාගින් වෙන් වෙලා වහවහාම මේ ආරස්නගික මාර්ගයට එළඹිලා එක අතකින් කම්මස්සකතා සමාධිය තියඳගෙන පුණ්‍ය කර්ම සිද්ධ කරගෙන අපි ජීවිත නිවැරදි කරගන්නවද සිල්වත්ව? ඒ වගේම මේ චතුසත්‍ය සම්මාදිතින් යුක්තව අපි ගෘහස්ථ ජීවිත ගත කළත්, කොයි ආකාරයේ ජීවිත ගත කළත් ඒ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයක් වෙන්නට ඕන. ඒ ආධ්‍යාත්මික ජීවිතය සම්මාදිට්ඨිය පෙරටු කොට ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳ විශ්වසනීයත්වයෙන් නම් අපි ඒ ගමන යන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ සිල්වන්ත භාවයෙන් යුක්තව නම් යන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නැමැති මේ ගුණධම් ඔස්සේ නම් අපි යන්නේ, අපි දිනපතාම අපි යන්නේ. ඔබ රැකියාවක් කරමින් හිටියත්, දරුවන් පෝෂණය කරමින් හිටියත්, අම්මා තාත්තා උපස්ථාන කරමින් හිටියත්, ඔබ වෙනත් පාලන තන්ත්‍රයක හිටියත්, කුමන කටයුත්ත කළත් ඔබ යන්නේ අර ගංගා නම් ගඟ මුහුදට යනවා වගේ ඔබ හැම මොහොතෙම නිවන් මාගේ ගමන් කරමින් ඉන්නේ. ඔබ දිනපතාම මානසික සුවයක් හරහා යන කෙනෙක් වෙනවා. එන්න එන්න ඔබේ රාග දේශ මොහ දුර වෙන, විශේෂයෙන් අවිද්‍යාව ප්‍රහීණ වෙන මාර්ගයකයි ඔබ දිනෙන් දින ගමන් කරමින් ඉන්නේ. එහි අවසාන ප්‍රතිඵල ඔබේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. ඔබ ගමන් කරන මේ ආධ්‍යාත්මික ගමන මග අනිත් කෙනාට ආදර්ශයක් වෙනවා. ඒ තුලින් ඔබට මේ ජීවිතේ කාලයේදීම සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් මේ ආධ්‍යාත්මික ගමන මගේ ආනිසංස දැක ගන්නට, ප්‍රතිඵල දැක ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදියට යම් කෙනෙක් යනවා නම්, ඔහු සම්මාදිටියෙන් ආරම්භ කරලා ඔහු හැමදේම කරන්නේ මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා නැත කියන අන්තයට, උච්ඡේදවාදයට යන්නේ නැහැ. හටගත්තු ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන සාස්වත අන්තයට යන්නේ නැහැ. මේ සමුදය වේ දකින සාස්වත උච්ඡේද කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ තමයි ඔහු හැම දෙයක්ම කරන්නේ. ඔහු මෛත්‍රිය වැඩවත් කරන්නේ මෙතෙන්ට යන බලාගෙන. ඔහු වචනයක් කතා කරත් කරන්නේ මෙතෙන්ට යන බලාගෙන. ඔහු කොමන වැඩක් කරත් කරන්නේ මෙතෙන්ට. රැකියාව කරන්නේත් මෙතෙන්ට යන්න. ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්නෙත් මෙතෙන්ට යන සිහිනය මවමව තමයි ඔහු යන්නේ. මේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඔහු දරුවෙක් හැදුවත්, රැකියාවක් කළත්, අධ්‍යාපනයක් ලැබුවත්, ගෙයක් හැදුවත්, ඉඩමක් ගත්තත්, මේ කිසිම දෙයක් ඔහුගේ ජීවිතයේ අවසාන ඉලක්කය, ෆයිනල් ගෝල් එක වෙන්නේ නැහැ. ඔහු ඒව කරන්නේ සමාජ සම්මත විදියට, යුතුකම් විදියට, සමාජයට යහපතක් කරන්න විතර ඔහු කරන්නේ. ඔහුගේ අවසාන ඉලක්කය මොකද්ද? අවසාන ඉලක්කය මෙන්න මේ කිසිඳු බාහිර දෙයක සිත බැස නොගන්නාසේ මේ බාහිර රූපේනොත්, අභ්‍යන්තර සිතේනොත් නිදහස් වන්නට. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේසා චිත්තතේ ජඨං කියපු විදියට, අවිද්‍යාවෙන් නිර්මාණය කරගන්න නාම රූප දෙකේම නිදහස් වන්නට, නැත්නම් අර මුලින් කර්ම විපාක විදියට ලැබෙච්ච නාම රූප දෙකම නිරෝධය දකින විදියට, ස්පර්ශ නිරෝධයන්තයට හිත තියමින් තමයි මොහු මේ හැම දෙයක්ම කරන්නේ. ඔහු නිවෙන සැනසෙන පුද්ගලයා බවට පත් වෙමින් යන්නේ. ඔහු සම්මා සමාධියෙන් නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට, ඒ සමාධිමත් වෙච්ච සිතින් සම්මා ඥානයේ මේ චතුරාර්ය සත්‍ය උඩ විනිවිද පේන ගන්නවා. පෙනෙන මට්ටමට ඔහු විමුක්තියට පත් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙන පමණට රාග දේශ දෙකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච පමණට විමුක්තස්මින් විමුක්ති මෙති ඥානං හෝති. තමන් මිදිච්ච පමණ තමන් නිතරම දැනගෙන ඉන්නේ. නිතිපතාම කෙලෙස් වලින් මිදෙමින් ඔහු මේ යන්නේ ආධ්‍යාත්මික ගමනක්. අර සාගරේ කලා යන ගංගා නම් ගඟ වගේ, යමුනා, අචිරවති, සරබෝ ආදී ගංගා මෙන් ඔහු නිතිපතාම ගමන් කරන්නේ මේ ආධ්‍යාත්මික ගමන. නිර්වාණය නැමැති මහා සයුර වෙතයි නිරතුරුවම ඔහු ගමන් කරමින් යන්නේ. ඔහුගේ ජීවිතය ඉතාම ලස්සන ආධ්‍යාත්මික පිවිතුරු ගමන් මගක් වෙනවා. ඔහුගේ ජීවිතය ඔහුටත් සමාජයටත් යහපතක් වෙනවා. ඔහු තමන්ගේ ජීවිතය අනිත්‍යයට ආදර්ශයක් වෙන විදිහට පවත්වා ගන්නවා. නිතිපතාම ඔහු මේ ආධ්‍යාත්මික සුවය විඳිමින් ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගමන මගේ ඉදිරියට යන්නට ඔබට මේ ධර්ම දේශනාවත් ශක්තියක්, ආශිර්වාදයක් පිණිස වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් පින්නතුන්ට මේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපට ඊටත් අවස්ථාව ලබා දෙනවා. ඒ අතර කලින්ම ප්‍රශ්නයක් ඇහුවා, අපි කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කර්ම අතුරින් මනෝ කර්ම ප්‍රබල වෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු සංවාදයක් මේක. බොහෝ දෙනෙක් විශේෂයෙන් අන්‍යාගමික අය හිතන් හිටියේ කාය කම්ම, වචී කම්ම කියන ඒවා ප්‍රබලයි මනෝ කර්ම වලට වඩා කියලා. බුදුරජාණන් වහන්සේ මේක හේතු සහිතව ඔප්පු කළ දුන්නා. කායික අපි යම් දෙයක් කරන්න පුළුවන් සමාජයට අහපත්වන්න. නමුත් මනස දිනු කළ කරන දේවල් ඇතැමිට යහපත පිණිස සිදුවන විශාල දේවල් මනස දිනු කරපෝ ධානාභිඥා ලැබුවාට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්තම දිනු කරපු සමහර ඇතැමිට ඇතැම් මට්ටම් වල මිත්‍යා දෘෂ්ටි වලින් අය ඒ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියෙන්ම අර කායික වාචික කරනට වඩා විශාල සමාජ වෙසනයන් මනස දිනු කරපු අය සිද්ධ කරනවා කියන එක බුදුහාඳුර අතීත කතා ප්‍රවෘත්ති ආශ්‍රයෙන් පැහැදිලි කළ දුන්නා. ඉතින් මනස දිනු කිරීම ඉතාම ප්‍රබලයි. විශේෂයෙන් ධාන මට්ටමට අභිඥා මට්ටමට හිත දිනු කරපු කෙනෙකුට කායිකව දෙයක් කරන කෙනෙකුට වඩා වාචිකව දෙයක් කරන කෙනෙකුට වඩා ප්‍රබල දෙයක් මේ සමාජ වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් අපට ඒක යහපත් පැත්තට යොමු කරගෙන සමාජ යහපත් පැවැත්ම සඳහාම ඉදී අපට උපයෝගී කරගන්නටත් බුදුදහම තුළ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ප්‍රශ්නයක් කලින් ඇහුවා උද්දච්ච කුක්කුච්ච නැත්තම් සිතේ විපස්සර භාවය ශෝකය අඩු කරගන්න කුමක්ද කරන්න ඕනේ කියලා. ඒ කාරණේට අපි ධර්ම දේශනාව අතරේදී පිළිතුරු දුන්නා. එකක් තමයි එහෙම තමන්ට හිතට වේදනාව ගෙන දෙන සිතවිලි එනවා නම් ඒවත් සිහි කරන වාරේ අඩු කරන කියන එක. ඒක අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ අසති අමනසිකාර කියලා සිහි නොකර ඉන්න කියලා. සිහි නොකර ඉන්න කිව්වම බොහෝ දෙනෙක් කියන අමතක කරන්න කියලා. බුදුදහමේ මූලික පදනම සතිය සතිමත් බව තුළ අමතක කිරීමක් සඳහන් කරන්නේ නැහැ. සතිය දිනු වෙනකොට මතකය දිනු වෙනවා තවත්. එතකොට බුදුදහම තුළ සිහි නොකර ඉන්න කියලා කියන්නේ හරියට අපි සාමාන්‍ය උදාහරණයක් කියන්නේ දැන් කම්පියුටරේ යම් කිසි දෙයක් ස්ක්‍රීන් එකේ තියෙනවා නම් ඒක ඩිලීට් කරන එක නෙවෙයි ඒක මිනිමයිස් කරලා පල්ලෙහාට දාලා තියෙන එක. ඒක නොපෙනෙන තියෙන එක. එහෙම තියෙනකොට Tamanට පේන්නේ නැහැ ඒක. හැබැයි ඕන වෙලාවක සිහිය දිනුකල ඒක මතකෙට ගන්නත් පුළුවන්. අදාළ දේ සිහියෙන් කරන්නත් පුළුවන්. හැබැයි ඒක තුල ජීවත් වෙන යකුසලයේ තවත් ප්‍රබල වෙන නිසා. අනිත් දේ තමයි එවැනි සිතුවිලි එනවා නම් අඤ්ඤ විතක කියපු විදිහට ඊට වඩා ප්‍රබල කුසල චේතනාවකින් ඒක යටපත් කරගන්නට ඕන. ඒ වගේම දේශනා කර ආදීනව දස්සාවේ කියලා ඒකේ ආදීනව දකින්න කියලා. ඊළඟට සඳහන් කරනවා ඒකේ මුලටම යන්නට කියලා. විතක මූල සංඨාන කියලා අවස්ථාවක් තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් විදර්ශනා මට්ටම. ඔබට යම් කිසි සිතුවිල්ලක් සිතෙනවා නම් ඒකත් එක්කම රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය කියන්නේ මේ මොහොතේ නිරුද්ධ වෙච්ච රූපය. අපි දක්ෂණවත්ින් විදර්ශනාව තුළ ඒ නිරුද්ධ වෙච්ච රූපයේ අනිත්‍යතාවය, ඒ ඇසේ රූපය, ඇසේ අනිත්‍යතාවයත්, ඒ චක්කු විඥානේ, සෝත විඥානයේ දේවල අනිත්‍යතාවය දැක්වතින් අපට එතන මේ දුක් ටික නිදහසනටත් පුළුවන්. මේක තමයි ඉහෙළම ක්‍රමයේ විදිහට දේශනා කළේ. එතකොට පින්නතුනේ අප මේ සඳහන් කළ ආරෂ්ඨංග මාර්ගයේ විශේෂතා කීපයක් තියෙනවා. එකක් තමයි අපි කර්මය පිළිබඳ විශ්වාසයෙන් තමයි මේ ගමනමක යන්නේ. අනිත් එක ආරෂ්ඨංග මාර්ගයේ ඉන්නකොට සිල්වන්ත වෙනවා. සීලය දිනු වෙනවා. සමාධියක් දිනු වෙනවා. අනිත් පැත්තෙන් ලෞකික කර්මය කුසල කර්ම දිනු වෙලා තමන්ට හුඟක් යහපත මේ තුලින් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාද ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ඒ වගේම බල ධර්ම දිනු වෙනවා. පොඥාංග ධර්ම දිනු වෙනවා. දිනුවල මෙහි ඉහෙළම ප්‍රතිඵලයක් විදියට සම්පූර්ණයෙන්ම මේ ස්රෝතයට නැත්නම් මේ දියපහරට නිවන කරා යන දියපහරට සම්පූර්ණයෙන් බැසගත්තු ආකාරවතී ශ්‍රද්ධාවක් බවට මේකපත් වෙනවා. මේ අංග සියල්ලක්ම තමගේ ජීවිතයේ මුල් බැසගත්තු ආස්ථාටපත් වෙනවා. ඊට පස්සේ ඔහු මේන් බැහැර යන්නෙම නැහැ. ඔහුගේ තමන්ගේ සමස්ත ජීවිතයම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන ජීවිතයක් බවට පත් වෙනවා. ඔහුට මොහොතක් හරියෙන් බැහැර ගියොතින් ඔහු ගැන සඳහන් කරන්නේ අට්ටි යති හරායති ජිගුච්චති කියලා. ඔහුට තමන් ගැනම දුකක්, බයක්, ලැජ්ජාවක් ඇති වෙනවා. මං වගේ ආර්ය ශ්‍රාවකයෙකුට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයෙකුට මේ වගේ දෙයක් කරන්න හොඳ නෑ කියලා තමන්ගේ කායික වාචික වරදක් වෙනකොටම තමා හික්මෙනවා. සිතට අයහපත් සිතුවිලක් ආපු ගමන්ම තමයි ඉක්මනින්ම ඒ ගැන පිළිකුලක් ඇති කරගෙන, ලැජ්ජාවක්, බියක් ඇති කරගෙන ඒෙන් ඉක්මනටම නිදහස් වෙනට උත්සාහ කරනවා. ඔහුට ආරසිංහික මාර්ගය හොයේ දිව්‍යමගෙහි අංගයක් බවට පත් වෙනවා. මේ ඔස්සේ තමයි අපට ගුණධම් දිනු කරන්නට බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වුවේ. ඉතින් මේ මගේ යන්නට අපි හැමදිනක්ම උත්සාහ ගනිමු. පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් තවමත් අවස්ථාව තියෙනවා. ඔබේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලාත් මේ ධර්ම දේශනාව සඳහා සජීවව සහභාගී වෙනවා. ස්වාමීන් වහන්සේලාටත් අහන්න පුළුවන් අවශ්‍ය නම්. මේ කුඩා පුතාලත් සමහර අය සහභාගී වෙන බව පේනවා. මේ පුතාලට උනත් ඕනනම් අහන්න පුළුවන් ගැටලු තියෙන තැන්. හොඳයි, එහෙනම් අපි මෙතනින් නතර කරනවා. අපි ඔබට ගිය සතියේ ක්‍රියාකාරකමක් දුන්නා. උදෑසන අවදි වෙච්ච මොහොතේ විනාඩියක්. ඔව් පුතා කියන්න. ධ්‍යාන විඥා ගැන. හොඳයි, ඒ ප්‍රශ්නෙන් අහන්නට උත්සාහ කරන්නේ ධ්‍යාන අභිඥා පිළිබඳව. මේ බුද්ධ ශාසනය තුල ධ්‍යාන අභිඥා සහ මාර්ගඵල පිළිබඳව විස්තර වෙනවා. ඉතින් ඒ අතින් ධ්‍යාන සහ අභිඥා දෙකත් බුදුදහමේ විස්තර වෙන අංශයක්. ධ්‍යාන කියලා කියන්නේ කෙලෙස් දැවීම කියන එක. විශේෂයෙන්ම පංච නීවරණ දුරු කිරීම තමයි ධ්‍යාන වලින් සිද්ධ කරන්නේ. අභිඥා කියන්නේ විශේෂ ඥානයන්. ඉද්දිවිද ඥාන, දිබ්බසෝතනා ඥාන, දිබ්බචක්කු ඥාන, පරචිත්ත විඥාන ඥාන ආදී මේ වගේ විශේෂ ඥානයන් පිළිබඳවයි අභිඥා කියලා කියන්නේ. ධ්‍යාන වලින් කෙරෙන්නේ අපේ හිතේක කුසල අරමුණක කාලයක් දිනු කිරීම ඔස්සේ ලබන සිතේ එකඟ භාවය තුළින් කාමච්ඡන්ද ආදාදී නීවරණ දුරු කර ගැනීම. මෙහිදී අප රකින ගිහියන් වශයෙන් ඔබ රකින පංචශීලය, අටශීලය, දසශීලය ආදී සීලක පිහිටලා ඒ සඳහා වටහා පිටාව සකස් කරගෙන ඉන්ද්‍රිය සංවරය ආදී කරුණුවලින් අපේ ජීවිතය ඔපවත් කරගෙන අප දිගින් දිගටම කිසියම් භාවනා අරමුණක යෙදෙනවා නම් ආරම්භයේදී අපට බුද්ධ අනුස්සතිය වඩන්න පුළුවන්, මෛත්‍රිය භාවනා වඩන්න පුළුවන්, ඊළඟට ආනාපාන සති භාවනාව දිනු කරන්න පුළුවන්, ඒ වගේම තවත් ඉදිරියට ගිහිල්ලා කසින වඩන්නට පුළුවන්, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල පීත ලෝහිතෝ දාත ආදී දස කසිනයන් ගැන සඳහන් කරනවා. මේ තමයි සිත එකඟ කළා නීවරණ දුරු කිරීමේ මාර්ගයේ විදියට බුදුදහම තුළ දක්වලා තියෙන්නේ. සිත ඒක අරමුණක කුසල අරමුණක දීර්ඝ කාලයක් භාවිත කිරීමේ ආනිසංස විදියට කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම ත්‍රිණ මෙද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අපට ටිකෙන් ටික යටපත් කරගන්න පුළුවන්. එහි ප්‍රතිඵල විදියට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගත සහිත ප්‍රථම ධාන කුසල චිත්තයට ඒ ධාන මට්ටමටපත් වීම ගැන ධර්මයේ විස්තර වෙනවා. මේවට කියන්නේ ධාන අංග කියලා. එක කුසල භාවනා අරමුණක දීර්ඝ කාලයක් සිත පුරුදු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ භාවනා අරමුණෙහිම සිත යෙදීම වශයෙන් ඒ පිළිවඳවම මනසින් විතරක කිරීමෙන් විතක්ක කියන ධානාංගයත්, ඒ තුළම යෙදීම වශයෙන් විචාරය කියන ධානාංගයත්, ඊට අදාළ වූ සිත සතුටටපත් වීම ප්‍රීතිය වශයෙන්ුත්, සුඛය කියන්නේ චෛතසිකවල සතුටත්, ඒ වගේම ඒකාග්‍රතා ඒ අරමුණෙම සිත ඒකාග්‍ර කිරීම වශයෙන්ුත් මේ ධානාංග වලට පත්වීම කියනවා ප්‍රථම ධානය කියලා. මෙහෙම තමන්ගත්තු ඒ භාවනා අරමුණේම අඛණ්ඩව යෙදීම හේතුවෙන් අර විතක්ක විචාර නැත්නම් ඒ කුසල අරමුණ හිතින් කතා කරන ගතිය ටිකෙන් ටික අඩු කරලා ඒ භාවනා අරමුණ තුළම පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයික ධානයට පත් වෙනවා දෙවෙනි පියවරේදී. සිතේ සතුට, චෛතසිකවල සතුට, එකඟ බව කියන මේ ධානාංග සහිතව. ඒ වගේම තවදුරටත් භාවනා කරනකොට අර ප්‍රීතිය දුර වෙලා සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධානයට, තුන්වෙනි ධානයට පත් වෙනවා. තවත් හිත දිනු කරනකොට මේ දැනත්තා අර සුඛ දුක්ඛ දෙකම දුරු කරලා සම්පූර්ණම හිත ඒකාග්‍රතාවයට පත් වෙන හතරවෙනි ධානය දැක්වෙනවා. ඉතින් මේ හතරවෙනි ධානය දක්වා සිත දිනු කරපු කෙනා සිත ඒ භාවනා අරමුණ ඔස්සේ සිත ඒකඟතාවයට හිත වසඟ කරලා ඔහුට පුළුවන් ටිකෙන් ටික ඉද්දිවේද ඥාන, දිබ්බ සෝතාදී ඥානයන් අදිස්ථාන කරලා ටිකෙන් ටික මේ ඔස්සේ විශේෂ ඥානයන් උපදවා ගැනීම මාර්ගයක් ධර්මය තුල විස්තර වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන උපදේශ ධර්මය තුල විස්තර වෙනවා. ගුරුවරුන්ගේ ඇසුරෙන්, සත්පුරුෂ ඇසුරෙන් අපට ටිකෙන් ටික මේ අංශ දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අගය කළේ අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව දිනු කරගන්න මාර්ගය, සක්කාය දිට්ඨිය දුරු කිරීම ආදී මේ සංයෝජන ධර්ම දුරු කිරීමේ මාර්ගය බුදුදහමේ විශේෂ අවධානයට යොමු කළ තියෙන්නේ. ඒ අතර ටිකෙන් ටික මාර්ගඵල වලින් ඉදිරියට යනකොට හිත තැම්පත් කිරීමෙන් ධ්‍යාන ලැබීම ගැන සඳහන් වෙනවා. ධ්‍යානත් ඉහළට දිනු කරපු කෙනෙකුට විශේෂ පුද්ගලයන් අවිඥාවලට හිත යොමු කරපු අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා සඳහා කටයුතු කළා. පශ්චාත් කාලීන ස්වාමීන් වහන්සේලා තේ සඳහා උනන්දුවෙන් කටයුතු කරන් ලෝකෙට සේවය කළා. ඉතින් වර්තමානයේ ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාත් මේ පැත්තට විශේෂයෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ ඉන්න අපි විදියට අපටත් මේ අංශ දිනු කරගන්න හැකියාව තියෙනවා. එකාතකින් ධර්මඥානයත්, සත්පුරු ශාස්ත්‍රයත්, සිල්වන්ත භාවයත්, දැඩි කැපවීම සහ උත්සාහයත් මේ සඳහා හේතු වෙනවා. යතර විශේෂයෙන්ම අභිඥා ලැබීමේදී සඳහන් කරනවා දස කසින වැඩිමෙහි අවශ්‍යතාවය. ඉතින් ඒ කසින භාවනා දිනු කිරීමේහි විශේෂ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙනෙක් මේ අභිඥා පැත්තට යොමු වෙන්නේ. ඉතින් තමන් ලබා ගන්නේ අභිඥා කෙනෙකුට විවිධ ආරමුණු වලින් ලබා ගන්න පුළුවන්. නමුත් බුදුදහම තුළ විශේෂයෙන් අගය කරන්නේ ඒ අභිඥාදියත් මේ සම්බුද්ධ ශස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන්ම ලෝකයට හිතසුව පිණසම යොදා ගන්න ආකාරය තමයි ධර්මය තුල පැහැදිලි කරන්නේ. ඉතින් අපට ඉදිරියේදී ලැබෙන ඉඩ ප්‍රමාණය අනුව අපේ ධර්මඥානය තව තවත් දියුණු කර ගැනීම වශයෙන් අප මේ කරුණු ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නයට සරල පිළිතුරක් තමයි මේ අපි දුන්නේ. එතකොට ධ්‍යාන කියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කිරීමෙන් ඇති කරගන්නා වූ හිතේ එකඟ බව, සමාධිය. අභිඥා කියලා කියන්නේ ඒ සමාධිමත් වෙච්ච සිත පාදක කරගෙන විශේෂ ඥානයක් ලබා ගැනීම. ඉතින් මේ අංශ දෙකිනුත් අපට ධර්මයේ තුල දියුණු කරන මාර්ගය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපි අනාගතයේහි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට අපි ආශිර්වාද කරමින් මේ කරුණ මෙහෙම අප ඉදිරිපත් කරනවා. හොඳයි ඔබ හොඳයි තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අද අප මෙතනින් ධර්ම දේශනා නිමාවට පත් කරනවා. අදත් අපේ ක්‍රියාකාරකමක් විදියට දෙනවා. ඔබට මතකයි අප ගිය සතියේ දුන්න විනාඩි 8ක් උදෑසන මෛත්‍රී භාවනා වැඩන වන ආකාරය ඒක ඔබ මේ සතියේදී විනාඩි 10ක් බවට දීර්ඝ කරගන්නට වෙනවා. ඊළඟට අපි සඳහන් කළා ඔබට උදෑසන පටන් හමු වෙන 5 දිනක් යන මෛත්‍රී වඩන්නට සිතින් ඒක අපි 7 දෙනා 8 දෙනා බවට වැඩි කළා. දැන් ඔබට පුළුවන් ආවම වාසයෙන් දිනකට ඔබට මුණ ගැහෙන 10 දෙනෙක් පිළිබඳව මේ මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න. මේත් එක පින්නතුනි ඔබේ ජීවිතයේ වෙනසක් ටිකෙන් ටික ඇති වෙන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. අපි මේ බොහෝ විට අසා දැනගෙන තියෙන කරුණු අපි හිතනවා අසා දැනගත්තාම ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒකනොත් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් පින්නතුනි ඒකේ නියම ප්‍රතිඵල දකින්න නම් අපි දෛනික ජීවිතයට මේව පුහුණු කරන්නට ඕන. විශේෂයෙන් සමංගිය ආධ්‍යාත්මික ගමන් මගෙහි ප්‍රධානතම කඩයිමක් වන්නේ මෛත්‍රී භානාවක් ප්‍රතික් දුරට පුහුණු කරන පුද්ගලයෙක් දෙකින කාරණේ. අනේ සඳහා තමන්ට පෙරහුරුවක් තමයි මේ සඳහන් කළේ. උදෑසන අවදිච්ච මොහොතේම ඔබ හිටපු වාසනේ මෙදගෙන විනාඩි 10ක් වඩන්න. ඔබට අද මුණ ගැහෙන හැම දෙනාම සුවපත් වෙත්වා. ලෝවැසි සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා. ඊළඟට ඔබ රාත්‍රියේ නිින්ද යන මොහොතෙත් ඒ දවසේ ඔබට මුණ ගැහිච්ච සියලුම දෙනා සුවපත් වෙත්වා. ඒ වගේම ලෝකයේ පුරා ලෙඩ දුක් වලට පත් වෙලා බියපත් වෙලා එක්තැන් වෙලා ඉන්න මානසික ගැටලු වලින් ඉන්න ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඊළඟට අපි සඳහන් කළා ඔබ උදෑසන ඉඳලා ඔබ දිනකට කරන කටයුතු වලින් අඩුම ගානේ කටයුතු 4-5ක්වත් සිහියෙන් කරන්න කියලා. ඔබ දත් මදින එක, මොන හොදන එක, දොර අරින එක, නැත්නම් වාහනයට ගිල්ල වාහනයට නගින එක, කෑම කන එක, ඔබ යම්කිසි බීමක් තේ එකක් බොන එක, මේ කරුණු වලින් අඩුම ගානේ දිනකට 4 5ක්වත් ඔබ සිහියෙන් කරන්න. මේක ඔබ 8ක් 10ක් අවම වශයෙන් ඔබ 10ක් දක්වාවත් මේක දිනු කරන්න. යමක් කරනකොට ඒ කරන දේ ගැන සම්පූර්ණ අවධානය මේක කරන්න. ඒ අතර ඔබට පුළුවන් නිවසේ විවේකීව ඉන්නවා නම් සක්මන් භාවනා කරන්න. නිශ්චිත දුර ප්‍රමාණයක් තියාගෙන නිවසේ නැත්නම් ඔබේ මිදුලේ පහසු තැනක කොරිඩෝවක ඔබ සිහියෙන් ඇවිදීම සිදු කරන්න, සක්මන කරන්න. මේ සක්මන් භාවනාව සතිමත්ව ඇවිදීම කියන එක ඔබේ සිත හුඟාක්ම දියුණු වෙන කාරණයක්. එතකොට මෙහෙම දියුණු වීමත් එක්කම ටිකෙන් ටික ඔබේ ජීවිතයේ slowly, mindfully, silently කියන මේ බෞද්ධ සංකල්පයකට ඔබට අවස්ථාව ලැබෙනවා. මේක තමයි new interpretation of SMS. Buddhist SMS කියන්නේ මේක. slowly, mindfully, silently. අපි කම්මසකතා සමාධියට ඉඳලා අවසන්ට ගියත් යන්නේ උපේක්ෂාවට. හැබැයි උපේක්ෂාව අධ්‍යාසගතයි. ඔබ චතුසජ්ජ සමාධියට ඉඳලා වැඩුවත් අන්තිමට යන්නේ උපේක්ෂාවටමයි. මේ ස්කන්ධ පංචකයේ සමුදය වැඩ දකිනකොට එන්නේත් උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන්න වෙන ඔබ හැකිතාක් දුරට ඔබේ කටයුතු සැහැල්ලු කරගන්නවා. හැමෙන් නිහඬව සිහියෙන් කරන කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉක්මනට යන්න අදිස්ථාන කරගන්න අපට ඊටාම ටික කලයක් තව ජීවත් වෙන්න තියෙන්නේ. ලෙඩ දුක් බහුලයි. යුද වාතාවරණය එන්න වැඩි වෙනවා. ස්වාභාවික උපද්දර වැඩි. වායු ගොළු උෂ්ණත්වය වැඩි වෙනවා. මේවට අපි දොස් කිය කියන එක නෙවෙයි. අපි ඒවා අඩු කරගන්න අවංකව දෙයක් කරන ගමන් අපි කවද හිටියත් මේ යන අය අන්නේ මරණයට කලින් හැකිතාක් දුරට මේ ලබාගත් තව සම්බුද්ධ ශාසනය තුල උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. ඉතින් මේ අපට ලැබෙච්ච අවස්ථාව කල්ප ගානකට වරක් ලැබෙන අවස්ථාවක්. ඉතාම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුවේ. මේ සම්බුද්ධ ශාසනය තුල එකතකින් මෛත්‍රිය දිනු කරන දිනෙන් දෙන අනිත් අතින් අනිත් සංඥාව දිනු කරන. වා ගුණ දහම් තිබ්බට බුදු දහමේ අවසාන වශයෙන් අපිට කරන්න දෙකයි තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී සංඥාව වැඩි වීම, මෙස්සිතවිල්ල වැඩි වීම, අනිත් අතින් අනිත් සංඥා වැඩි වීම. ලෝවැසි හැම දිනාටම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනා කරන ගමන් අනිත් පැත්තෙන් නිතරම මේ Nirodha ස්කන්ධ පංචකය නුවණින් දකින්නේ. දකින්න දකින්න බාහිරට නැඹුරු වෙන ගතිය අඩු වෙනවා. අඩු වෙන තමන් දුකෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් කුණි ධර්ම වල බලයෙන් අපනමින් මියගේ ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කමලානි සංසයෙන් සමදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් වෙන ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පිනතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, අද මේ අප ධර්මදේශනාව විකාශනය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සවුත් කැලිෆෝනියාවෙහි රිවර්සයිඩ් කවුන්ටියේ තියෙන මොරිනෝ වැලි සම්බුදලෝක විහාරස්ථානයේ සිටයි අද අප මේ වැඩසටහන විසුරුවා හැරියේ. ඉතින් මේ වැඩසටහන අපට මේ විදිහට පවත්වන්නට ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු අනුග්‍රහයට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ගමනට ආශිර්වාදයක් වෙනසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කමල අනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නැතු අපේ හැමදෙරන්ට බොහොම වටිනා ධර්ම කරුණු රාශියක් පහදා දුන් අපේ ගෞරවනීය පින්වත් හැමදෙරුවන්ට ඉතාමත් පිසිදු වේවායි බැති සිටින් ප්‍රාර්ථනා කරමු. නිතර අසමත් නොලැබෙන ඉතා ගැඹුරු ධර්ම කරුණු මනාව පැහැදිලි කරමින් දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් මේ ගෞරව සසරින් එතර වීමට මේ සියලු පින් උපකාර වේවා. තව තවත් මේ වගේ ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. අපේ හාමුදුරන්ගේ අම්මටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගීව තව කාලයක්ම මේ ධර්මයේ ඇසීමට පුණ්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජය බොහොමකින් සාදෝ සාදෝ සාදෝ. තෙරුවන් සරණයි හැම දිනාටම බොහොමකින්. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය.